सांबर गोये मट रास की आला लाहिरु इने हे किरण हलाला वैसे पिंबर रास लियाला नारी लता मा කම්හල් මැත පේසෙන විට ගත සිත ඔබ ගැන මතකය මන්න පවනයි නාබර ගොයමට රහස් කියාලා ලාහිරු කිනැහේ කිරණ හලාලා දැසේ පෙම්බර සලියාලා නාරි ලතාමා මංගල සිරියෙන් කරල් කපනදා හිතාන්නේ ඔබි අතගන්නයි නාඹර ගොයමට රහස් කියාලා ලාහිරු ඉනැහේ කිරණ හලාලා දැසේ පෙම්බර රහස ලියාලා නාරි ලතාමා අමතනවා ඔලේ අසේල දැන් අපි ආපු අපේ ගීතයට බොහොම ආදරය කරපු ඒ ගීතය